සරල වුණාට විසඳෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. සංකීර්ණ වුණාට විසඳෙන ප්‍රශ්නයක්කුත් නෙමෙයි මේක. රජ්ජුරුවන්ටත් රහත් වෙන්න පුළුවන් සංකීර්ණ වෙලා. ඉඟන්නට එදා වේල කෑමක් නැහැ. දාරු කිරියත් එහෙම නෙවෙයි. ඇඳුමක්වත් නැහනේ. එහෙම ඉඳලා රහත් වෙන්නත් පුළුවන්. මේක සරල වීම සංකීර්ණ වීම තුල නෙමෙයි පවතින්නේ. එයා කොච්චරක් නොහැලී ඉන්නවද, කොච්චරක් නොගැටී ඉන්නවද, ඒක මතයි තීරණය වෙන්නේ. මේ මාර්ගයේ දුප්පත් උනාට යන්න බෑ, පොහොසත් උනාට යන්නත් බෑ. එයා කොච්චරක් කෙලෙස් වලට, ඒ කියන්නේ පැවැත්මට අවු නොවි ඉන්නවද, ඒ ප්‍රතිසතයට අනුවයි තීරණය වෙන්නේ එයාගේ මාර්ගය කොච්චර ඉක්මනද කියලා. මණික් මාලිගාවෙත් බුදු වෙන්න පුළුවන්. ඔක්කොම අත්හැරලා ගිහලා බෝගායට වාඩි වෙලා ඒ බෝකොළ ගෙඩි කාලත් බුදු වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ වස්තුව පොසත් දුප්පත් භාවය නෙමෙයි. එයා කොච්චරක් පැවැත්ම තුල නිදහස් වෙලා ඉන්නවද, ඒ ප්‍රතිසතයට සාපේක්ෂව මාර්ගය තීරණය වෙන්නේ. ඒ නිසා අල්ලා ගැනීමවත් අත්හැරීමවත් වැදගත් නැත. පැවැත්මෙන් කොච්චර නිදහස්ද, ඒක විතරයි වැදගත් වෙන්නේ. රජකමේදී සුද්ධෝතන රජුරෝ රහත් වුණා නේද? දාරුකීරිය මොකවත් නැතුව රෙදි කෝට ටිකක් ඇඟේ ඉල්ලාගෙන රහත් වුණානේ. එහෙනම් මෙතන තියෙන ධර්මතාවය වෙන එකක්. හැමදේම ඉස්කලට රහත් වෙන්නේ නැහැ. හැමදේම එකතු කරගෙන අල්ලාගත්තට රහත් වෙන්නේ නැහැ. පැවැත්මෙන් කොච්චර නිදහස්ද? පැවැත්මනේ අපේ උප්පත්තිය හදන්නේ. කොච්චරක් අපි පීතලා ඉන්නවද? මොනතරම් අපි ගැටි ගැටි ඉන්නවද? මෙන්න මේකෙන් නිදහස් වෙන ප්‍රතිසතයට අනුව තමයි මාර්ගය තීරණය වෙන්නේ. සරල වීම කියන්නේ මේ වත්කම් වලින්ද? ඒක මොන වගේ අදහසින්ද ඒක ඉදිරිපත් වෙන වගේ මොන දෙනවා කියන්නේ? ඔව්. උදාහරණයකට මම මේම කියන්නම්. දැන් කුටියක් හදනවා. අටයි අටට කුටියක් හදන අපිට නෑ. මේව හදන්න අවශ්‍ය නෑ. අපි සරල වෙමු. ලිලවුන්ට කුටි නෑ. වඳුරන්ට කුටි නෑ. පක්ෂීන්ට කුටි නෑ. මාළුවන්ටත් කුටි නෑ. මොකටද අපි කුටි හදන්නේ? ඕන නෑ. සරල වෙමු කියලා ඉන්නවා. දැන් පිනිබානකොට මාර්ගය වැඩෙනවද පිරියනවද? වැස්සට වෙවුලනවා තෙමීගෙන මුළු ඇඟම තෙමිලා මාර්ගය වැඩෙනවද පිරියනවද? උලම් වැඩි මාර්ගය වැඩෙනවද පිරියනවද? රැට කරුවල සත්තුන්ගේ සර්පයන්ගෙන් හානි වෙන්න පුළුවන්. ඒ බඩගාන යන සත්තුන්ගේ සද්ද ඇහෙනවා කොළවල ඇතිලන. ඒතකොට දැනන මේ ලොකු සතෙක් කියන්නේ නැහැද දන්නේ. මේ ඉතින් නිතර නිතර සිත මේ කම්පා වෙනවා, කලබල වෙනවා. දැන් මාර්ගය වැඩෙනවද පිරියනවද? ඒ කියන්නේ සරල වෙන්න ඕනේ කියලා බුදුහාමුදුර දේශනා කළේ. සිත සරල වෙන්න ඕනේ. අපි පරිභෝජනය කරන බඩු බාහිරාදියත් එක්ක පීඩන් නැතුව ජීවත් වෙන එකයි සරලකම කියන්නේ. පෝසතෙකුට, කෝටිපතියෙකුට සාමාන්‍ය විදිහට කවුරු කාලා දෙන ඉඳුල් ටිකත් සන්තෝෂෙන් කාලා බිම නිදා ගන්න පුළුවන් නම් එයා ගොඩක් සරල ජීවිතයක් ගත කරන්නේ. එයා කෝටිපතියා කියලා අපි කියන්නේ. නමුත් එයාතුල එහෙම එකක් නෑ. බස්සේ කියනවා. ටිකට් එක කරලා ඒ වාඩිලා hina වෙලා යනවා. බෑලා ප්ලෙන්ටියක් බොනවා. කෝටි ගණන් වස්තු. සරල ජීවිතයක්. ඒ වගේ භික්ෂුවට සිව්පස්සේ ලැබෙනකොට, ප්‍රත්‍ය ලැබෙනකොට එයා ඒ ප්‍රත්‍ය තුලින් සිත පෝසත් කරගන්න නැතුව සිත සරල කරගන්න ඕනේ. මගේ කුටිය ලස්සනයි, මට ඇටච් ටොයිලට් බාත්රූම් තියෙනවා, උණු වතුර තියෙනවා, මගේ ඇඳ 25,000යි, මැට්‍රස් එක 40,000යි. එහෙම කියලා එයා සංකීර්ණ වෙන්නේ නැතුව එයා සරල වෙන්න ඕනේ. එයා සරල වෙන්න මේ සිත සරල කරන ක්‍රමයක්. බාහිර ප්‍රශ්න කොහොමදවත් එකතු වෙන්නේ? බාහිර ප්‍රශ්න එකතු වෙනවා කියලා කියන්නේම එයාට මානසික ප්‍රශ්න තියෙනවා. අසුවලා වගේ සිවුරු පොරවන්න ඕනේ. ලොකු හම්රංගේ පාටෙන් සිවුරු ඕනේ. ආවල් ආරන්නේ මේම එකක් තියෙන ඒ වගේ එකක් අපිත් අදන්න ඕනේ. ඒක මානසික ප්‍රශ්නයක්. ඒක මානසික ප්‍රශ්නයක්. එයා ලෙඩෙක්. අසුවලා මෙසුවලා කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැ. මගේ කෙලෙස් නිවෙනවද? නිවෙනවා. ආ එච්චරයි. මට කුටියක් නැහැ හාමුදුරු. මං ගියා ගල්ලෙන කින්නේ. කොහොමද මේ දවස්වල අරි නේදාස් හාමුදුරු මේව නඩත්තු කරන දොරවල් වහන්න නැන්නේ මොකවත් නැති නිසා මොකවත් තියන්නේ රිලව් ගෙනියනවනේ. සබන් කෑල්ල ඊයේ තියලා ගියාද නැහැ. ඒතර පම්පාස නිකන් පම්පාස නෝ වතුරෙන්. දැන් කොහොමද මානසිකව කැළම නැහැ හාමුදුරු අරි නේදාස්. එහෙනම් එයා කුටි හදන්න තු ඉන්න එකයි හොඳ. අපි ඉන්න පරිසරය තුළ අපි පරිභෝජනය කරන ඒ සරලභාවය තුළ නිවෙනවද කැළඹෙනවද? සමහරට ටික කැළඹෙනවා. වැසිකිළියක් නැහැ තියෙන දුර යන්න ටික අපහසුයි. අම තිසෙන එක කම්පාවයි. එහෙනම් වැසිකිළියක් ඇදුවාම එයා නිවෙනවා. එයාට දැන් ප්‍රශ්නයක් නැහැ. ඕනම ළඟට වැසිකිළියක් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එයාට පම්පාසන එක නෙමෙයි වැසිකිළියක් ළඟ තියෙන්න ඕනේ. ඒක ඇදුවාම යනි වෙනවා. එහෙනම් ඒක අදන එක තමයි යාගේ මාර්ගය. ලෝකේ හැමෝම ඒකාකාරී නෑ. ගෞතම බුදුහාඳුරෝනේ ශුන්‍යාකාරගතව, රුක්කමූලගතව, ආරණ්‍යගතව කියලා කිව්වේ. බුදුහාඳුරම කිව්වේ. ඒතර කුටිදා කදලා ජේතනාරාමේ පූජා කරනකොට ඇයි බාරගත්තේ? පූර්වාරාමේයි බාරගත්තේ. වේළුවනාරාමේ බාරගත්තේ ඇයි? ඇයි බාරගත්තේ? සවත්නුවර මෙච්චර සේනාසන හදනවා. ඇයි භාග්‍යතුන්සේ අනුමත කළේ? ඒකට හේතුව තමයි සරලභාවයේ තියෙන තමන්ගේ මාර්ගය තුල. කෙලෙස් වලින් තමන් සරල වෙන්න ඕනේ. මාන්නෙන් උඩඟුයෙන් ආංකාරයෙන් ඉතුවක්කාරකමෙන් පැවත්මෙන් සරල වෙන්න ඕනේ. ඒ පැවත්ම සරල කරන්න තමයි බුදුහාමුදුරේ දේශනා කළේ. නැත්නම් බඩමුට්ටු අස් කරන ක්‍රමයක් නෙමෙයි. ඒ කාලට සාපේක්ෂව කරත්ත පාවිච්චි කරනොත් සංකීර්ණයි. පාගමණයෙන් යනවා නම් ඒක සරලයි. අද කියනවා නම් හයිබ්‍රිඩ් වාහනෙන් යන එක සංකීර්ණයි. මරුටි වාහනෙන් සුසුකින් යනවා නම් සරලයි. එහෙම එකක් නේද කියන්නේ. ඇයි කරත් වලට වඩා වාහනයක් තිබුණේ නැේද? එහෙනම් එදා තිබිච්ච දේවල් වලට සාපේක්ෂව අද සරලකම හදන්න ගියත් ඒක සංකීර්ණ එකක් තමයි හැදෙන්නේ. එහෙනම් මේ සරල සංකීර්ණය කියන එක ඇවිල්ලා කාලයට ඔබින එකක් නෙමෙයි. කාලයට ඔබින එකක් නෙමෙයි. ඒක සදාකාලේ සදාකාලයට පවතින ලෝකෝත්තර ආර්ය මාර්ගයට අදාළ එකක්. ඒ සරලකම මොකවත්ම නැහැ. අපට පාත්‍ර නැහැ, මොකවත්ම නැහැ. දොළ ලොකු සාමිනාංශෙන් ගිලා ආන සාමිනාංශ පාත්‍ර නැයි. තාම යකඩ හොයාගෙන නැහැ මා පොළවෙන්. ඒ නිසා පාත්‍ර හදන්න ක්‍රමයක් නැහැ. ලී වලින් බෑ. කොළයක්වත් කඩන්න බෑ. බුදුහාමුදුරේ දේශනා කළා තියෙන නිසා ගස් කපලා ලී පාත්‍ර හදන්න විදියක් නැහැ. මැටි තාම මැටි තාක්ෂණයේ ලෝකෙට හඳුන්වලා දීලා නැහැ. ඒ නිසා මැටි තාක්ෂණය දන්නේ නැහැ. එහෙනම් පින්වත් ශ්‍රමණේනි අල්මිල්ල ගායකින් කොළයක් සාදු කියලා පිණ්ඩපාතේ වෙනුවේ මේ කඩන්නේ මට සමාවෙන්න කියලා ගාකින් කොළයක් ඉල්ලාගෙන කොළෙන් ඉල්ලා ගන්න. වැවේ නෙළුම් කොළයක් කඩාගෙන සාදු කියලා වැවට කියන්න. කැම ටිකක් ඉල්ලා ගන්න කොළයක් ගන්න එන්නත් සමාවෙන්න කියලා කොළයක් ඉල්ලාගෙන ගිහලා කැම ටිකක් ඉල්ලා ගන්න කියන ඒකත් එදා කාලේ සරල එකක් තමයි. අද සුදියාකඩ පාත්‍රයේ තල තෙල් ගාලා කළු කරලා එල්ලාගෙන පාත්‍රෙ පොල් 3000ක් විතර වටිනවා. තව කෙතරම්පල 1500ක් වටිනවා. දැන් 4500ක් 5000ක් විතර කරේල්ලෙනවා. ඒක සරල ජීවිතය තමයි. ඇයි රත්තරන් පාත්‍රයට, රිදි පාත්‍රයට, දියමන්ති පාත්‍රයට සාපේක්ෂව සරල එකක් යකඩ. එහෙනම් මේ සරලය කියන එක අපට තීරණය කරන්න බෑ. තීරණය කරන්න ඒක කොහොමද සාපේක්ෂව තීරණය කරන්නද? සාපේක්ෂයක් ගන්න එපායි. සාපේක්ෂකයක් ගන්න ඕනේ. අපේ ආර්ය මාර්ගයේ තුල සාපේක්ෂකයක් නෑ. බුදුහාමුදුර දේශනා කරන සරලභාවය කියන අල්පේච්ඡතාවය කියන එකට සාපේක්ෂිකයක් නැහැ. කුමක් කරනකොට නිවෙනවද? ඕන් සරලකම. කුමක් කරනකොට කැළඹෙනවද? ඒක සංකීර්ණකම. සාපේක්ෂිකයක් නැහැ ඒකට. කුමක් ඇයෙනකොට නිවෙනවද? සරලකම. කුමක් ඇයෙනකොට කෙලෙස් වැඩි වෙනවද? ඒක සංකීර්ණකම. අද ඕනතරම් තියෙන අන්තර්ජාලයේ කැළඹෙන දේවල් අහන්න බලන්න. ඒව කරුණේ සංකීර්ණ වෙනවා. එයාගේ මිනිසත් බව සංකීර්ණයි. එයාව නිවන් දරි අමාරුයි. නිවන දේවල් ආලාල දවස ගන්න යනිවැරදි වෙනවා. දවස ගන්න උතුම් වෙනවා. ශ්‍රේෂ්ඨ වෙනවා. සරලයි යගේ ජීවිතේ. එයා සරල වෙනවා දවස ගන්න. ආයතන අයිටම ඒක තමයි ධර්මතාවය. සරල කෙනෙක් කියලා කියන හොඳටම සරල වෙච්ච කෙනා තමයි රාතන් වහන්සේ. කිසිම තොරතුරක් ගනුදෙනු කරන්නේ සංකීර්ණ වෙච්ච කෙනා මුළු ගමේම තොරතුරු දන්නවනේ. රජය ගැන තොරතුරු දන්නවා. ඉංග්‍රීසි කාලේ සුද්ධගේ කාලේ ඒ පාලන ක්‍රමයේ තිබිච්ච සුද්ධන්ගේ තඩුපාඩු දන්නවා. ඒ ඔක්කොම දන්නවා. ඒ ඔක්කොම තොරතුරු ඔළුවේ තියාගෙන සංකීර්ණය. උදේ පාන්දර නැගිට ගමන් පත්‍රය අරගෙන උඩ මාතෘකාව ඉඳලා අන්තිමට අර මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඇඩ්‍රස් දෙනකම කියවනවා. ඔක්කොම ටික ලෝඩ් කරගෙන ඉතින් ඒක අර එන යන මොහොතේ කරන මාරඩිය බැංකුවක් අඩලානේ. වට account එක තියෙනවා. මට account නැහැ ඒ බැංකුවේ. ඉතින් බැංකුවක් කරලා මාර වැඩේ නේ කියලා ඉතින් කියනවා. ඉතින් අර පත්‍රේ තොරතුරු යනමනස්සා එනමනස්සට කිය කිය ඉතින් ඉන්නවා. කොච්චර සංකීර්ණද? තොරතුරු රස කරන යා. මාර්ගේ යන කෙනා ප්‍රවෘත්ති බලන්නේ නැහැ. රටේ තොරතුරු හොයන්නේ නැහැ. අලුතෙන් මුදල් ගැව්වද? මුදල් වෙනස් කරාද? කැන්සල් ඒවා එයා මුදල් පාවිච්චි කරන්නේ නැහැනේ. එයා රටේ මුදල් අඳුරන්නේත් නැහැ. බඩගින්න කැම ටිකක් අරගෙන මේ එයා අඳුරන්නේ දින දර්ශනේ විතරයි. පොය කරන්න කිතෙන්නේ කවදද? ඇවත් දැසන්න තියෙන්නේ කොයි වෙලේද? අපිට සිල් ගන්න තියෙන්නේ කවදද? ඒ ටික දන්නවා. කොයි මාසෙද වස්වසන්න තියෙන්නේ කොයි කාලෙද? තව කොච්චර දිනයක් තියෙනවද ඒක? ඒ ටික තමයි අදන්නේ. අනිත් මොකවත් දන්නේ නැහැ එයා. අනිත් එකක්වත් එයා හොයන්නේ නැහැ. ගමේ තොරතුරු මොකවත් දන්නේ නැහැ. සමහර අය ඉන්නවා ගමේ අසුවලාගේ දුව කොහමද කියලා වාඩි වෙන්න ඕනේ අඹුල් බත්තු යාගෙනයි දවස් 3ක් වෙනකන් කියන මේ මිනිසයා. ඒ තරම් තොරතුරු දන්නවා ඒ ගමේ මිනිතුන්ගේ. ඒ මිනිසයා නිවන්නේ කොහමද? දිය කළා ආයි අච්චුක වක් කරන්න ඕනේ. ඒ තරම් සංකීර්ණ මේ මිනිසයාගේ ඔළුව. සරලයි කියලා කියන්නේ ආ තොරතුරු සරලව තමයි ගනුදෙනු කරන්නේ. දැන් ආන්දරමක් ළඟට ගිලාන ආන්දරනේ කොහොමද උදේ දාන වැළඳුවද? මාත්‍ය හම්බ වුණා දාහණයක් ආයි කෙල් මොතෙල් දානවා කියන්නේ ඕක තමයි තෙල් දානවා කියන්නේ ආයි කතා දෙකක් නැහැ. ඉතින් මොන දාහණේ වැළඳුවද මට වැරදුනාද කොයිද? දැන් යනක කොයිද ඉන්නේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. ඊය අමුණ පොලොස් මාළුවා. තරහට උයලා තින්නේ. ගෑන් gedara ප්‍රශ්නේ ඔදිවල පෙන්නන සිතා තිනනද? මොනද බලන ආන්දර දැන් පොටක් එන්නේ දැන් මට ගාන සයිසයක් එන්නේ. දැන් කියන ආන්දර යන්නද? කලබල වෙන්න එපා ඉන්න මේක ආගන්න. ආන්දර මේ ඉඳලා තින කවුරු මේ ආගන්න මනුස්සයෙක් කියන මේ මනුස්සයා කර්මයට පාළ වෙලා ඒ මනුස්සයා ආයි සේනාසනේ දැක්කම පාර මාරු වෙලා යනවා ඇතුල් නම් වෙන්නේ යන්න විදියක් නෑ ආන්දර ඉස්සර ඔක්කොම කියන කැකිරි කෑල්ල තිබුණා නම් මොන තරම් හොඳද පිපිඤ්ඤා කැකිරි වෙන්නේ නෑනේ මාත්‍යා ඉතින් පිපිඤ්ඤා හොයන මිනිස්සු උයනවා වැඩක් නෑ ඒක කැකිරි වලට සමාන නෑ ඉතින් මිනිස්සු පිපිඤ්ඤා වලින් කැකිරි වල කොල්ටිය ගන්නද තුන පාදයෙන්ම වෙනස් වෙනවද මේ මනුස්සය බලන නෑ කිව්වොන ගායිද දන්නෙත් නෑ දැන් මේ මනුස්සයා කල්පනා මොකද්ද මේ උනේ උදේ පාන්දර කියලා දාහනේ වැළඳුවද කියලා විතරයි ලැබුවේ පැය 15 මාරක් කතා කරනවා අඳුරු සංකීර්ණයි සරල වෙන්න ඕනේ උපාසකේනි මොනර අවශ්‍යතාවයක් තියෙනවද නෑ ස්වාමීන් වහන්සේ දානේ දැක්කා ස්වාමීන් ඔක්තර ශ්‍රේෂ්ඨද ඔව් නෑ පුළුවන් බෑ එහෙමයි මේමයි ඔවුනට කියන මේ වගේ සරල උත්තර දෙන්න කවුද දක්ෂ වෙන්නේ එයාටලු සම්මා වාචාව පීටන්නේ එක ප්‍රශ්නයක් ඇහුවාම එංගලන්තෙට වෙනකම් යනවා එක මනුස්සයෙක්ගෙන් අහුවලු මුද්දරයක් පෙනලා මේක මොකද්ද කියලා මුද්දරේ කියලා කියන්නේ මේක රුපියල් දෙකේ මුද්දරයක් මේ ඉන්නේ එංගලන්ත මහරජින එයා ඉපදුනේ ආවල් කාලේ එයා ජෝර්ජ් රජුට පෙන් බඳුනා එයාගේ තාත්තා විරුද්ධ වුණා ඒක ඇතරියේ නැහැ ඊට පස්සේ ක්වීන් එලිසබෙත්ේ මහරජින කොමරි තාත්තට විරුද්ධව හඬලා පස්සේ මේ සම්බන්ධය කඩන්න බෑ කියලා ජෝර්ජ් රජුන්ට බන්දලා දුන්නා පස්සේ ඒගොල්ලන්ට මේම දරුවා මුණුනා මේ මනස මේක මොකක්ද කියලා විතරනේ ඇව්වේ දැන් මේ මාස ලන්ඩන් ගිහිල්ලා එංගලන්තේ ගිහිල්ලා දැන් එංගලන්තේ තියෙන විස්තර ඔක්කොම කියනවා කල්පනා කරනවා මේ මනස මොකද්ද මේ වන්තට වෙලා මේම නෙමෙයි අපේ ජීවිත අද තියෙන්නේ සරල නෑනේ තොරතුරු වලින් සරල නෑ සිතුවිලි වලින් සරල නෑ අදහස් වලින් සරල නෑ අදහස් වලින් සරල වෙන්න ඕනේ මේවා තමයි නිවනට තියෙන බාධාව සම්මා වාචාව කොහොමද අදන්නේ කොහොමද අදන්නේ කියලා කියන ආනෝ මිනිස්සු වාචාලක මිසලා අදලා ඉන්න එපාය සම්මා වාචාව පස්සේ අදමු අවශ්‍ය තරම් සරලව කතා කරන්න සරල උත්තර දෙන්න පැහැදිලි උත්තරක් කෙටියෙන් දෙන්න ඒක පුරුදු වෙන්න එපා ඔක්කොමට කලින් සම්මාව පස්සේ පුරුදු වෙන්න පුළුවන් අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තෝක තමයි. නිවෙන දේවල් හැම දෙයක්ම සරලකම. පැවැත්මට අදාළ හැමදේම සංකීර්ණකම. සාරාංශය ඕක. නිවෙන විදියට බලන්න පරිසරය සරලයි පාසන මාත්‍ය. පැවැත්මට ඉපදීමට අදාළ විදියට බලන්න සංකීර්ණයි. නිවෙන විදියට කතා කරන්න සරලයි ජීවිතේ. දුකකට ඉපදෙන්න පැවැත්මට කතා කරන්න සංකීර්ණයි. නිවෙන විදියට ජීවත් වෙන්න ඇතිරෙන්න සරලයි ජීවිතේ. පැවැත්මට ඉපදෙන්න ජීවත් වෙන්න ඇතිරෙන්න සංකීර්ණ ජීවිතේ. නිවෙන විදියට හිතන්න සරලයි සිත. කැළඹෙන විදියට ඉපදෙන විදියට හිතන්න සංකීර්ණයි සිත. සරල භාවයේ සංකීර්ණ භාවයේ සාරාංශ කරාම ඕම තමයි කියන්නේ.